සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදීසං සන්දේරකං ස්වන්න තනූපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්සෝ උප්පතං සෙට්ඨං කින්සෝ නිපතං වරං කින්සෝ පවයමානං කින්සෝ පවදතං වරං බීජං උප්පතං සෙට්ඨං වුට්ඨේ නිපතං වරා ගාවෝ පවයමානං පුත්තෝ පවදතං වරෝ විඤ්ඤා උප්පතං සෙට්ඨං අවිඤ්ඤා නිපතං වරා සංඝෝ පවයමානං බුද්ධෝ පවදතං වරෝති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සසර බොහෝ කාලයක් කළා වූ මහත් වූ කුසලේ ආනිසංස ලෙස මේ සම්මුද ශාසනයක් ලැබුව අවස්ථාවේ එහි අග්‍රතම ඵලය අපට ලැබෙන අවස්ථාව ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබෙන මොහොත මේ සලකා නිසාන උත්තරය කියලා අපේ දෙසහන් වලින් කන් දෙකින් අහන වටිනාම දේ අපි ශ්‍රවණය කරන අවස්ථාව ලෝක කල්පාන්තර ගානකට වරක් ඊටම දීර්ඝ කාලයක් පාරමිතා පුරලා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සජීවී සමයක ඒ ධර්මය හන ලැබීම සුගතියක උපත ලබා සිටීම ඥානීය සෛරංග ප්‍රත්‍යාදී යුක්ත සම්පූර්ණ සුගතියක් ලැබුව අවස්ථාව අතිශය දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් විදිහට සැලකන්නේ අනේ අවස්ථාව ලැබෙනකොට අපි තාම සිහියෙන් නොනින් ඒ ධර්මය අහන්නටත් ඒ අනුව චින්තන යොදවන්නටත් අප උත්සාහ ගන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනය කියලා සඳහන් කරන්නේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්. ඒ සඳහා අපි උපරිම ලෙස සිහිය පිහිටුවාගෙන ඉන්නට ඕන. වර්තමානයේ තුල සතිමත්ව සති නිමිත්තෙහි උපරිම ලෙස ඉන්නට උත්සාහ කරන්න. සතිය වෙන අරමුණකට යනවා නම් ඒ වෙලාවේ මෛත්‍රිය වඩන්න. සීල සත්ව සෝපත්තත්වා කියන මෙත් සිතිවිල්ලත් වඩමින් සති නිමිත්තෙහි වර්තමානය තුලින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන වොට්ටේ සූත්‍රය. වොට්ටි කියන්නේ වැස්ස කියන එක. ඒ වැස්ස තේමා කරගෙන සඳහන් වන සූත්‍රයයි වොට්ටි සූත්‍රය කියලා කියන්නේ. දෙනම් භාගතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් වෙහෙරේ වැඩවාසය කරන අවස්ථාවෙහි රාත්‍රී කාලයේහි එක්තරා දෙවි කෙනෙක් ආවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ප්‍රදේශයේ මාළෝපවත් කරමින් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නට ආපු මේ දෙවියා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ගාථාවකින් ප්‍රශ්න හතරක් විමසනවා. ඒ තමයි කිංස උප්පත කංසෙට්ටං කිංස නිපත සංවරං කිංස පවජමානානං කිංස පවද සංවරෝ කියලා. ඔහාන ප්‍රශ්න තමයි කිංස උප්පත කංසෙට්ටං යම්ස දෙයක් ඉහළට නැගෙනවනම් උඩට නැගෙනවනම් ඒ උඩට ඉස්මතු වෙන දේවල් අතරින් මොකද උතුම්ම දේ කියලා. කිංස නිපතං වරං යම් කිසි දෙයක් පහළට වැටෙනවා නම් බිමට පතිත වෙනවා නම් අන්නේ පහළට වැටෙන දේවල් වලින් උතුම්ම දේ මොකද්ද කියලා. කිංස පවජමානං ඇවිදින අය අතරින් කවුද උතුම්ම කෙනා? කිංස පවදකං වරං කතා කරනවුන් අතරින් උතුම්ම කෙනා කවුද? මතකද ප්‍රශ්න ටික? මොනවද ප්‍රශ්න? පළවෙනි එක මොකද්ද? ඔව් බොහොම හොඳයි. උඩට යන දේවල් අතරින් උතුම්ම දේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ පල්ලෙහාට වැටෙන දේවල් අතරින් උතුම්ම දේ මොකද්ද? ඊළඟට ඇවිදින අතරින් කවුද උතුම්? ඊළඟට කතා කරනවුන්ගෙන් කවුද උතුම්? බොහොම හොඳයි. එතකොට මෙන්න මේ ප්‍රශ්න ටික අහනකොටම බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්න කලින් එතන හිටිය වෙනත් දෙවි කෙනෙක් උත්තරයක් දුන්නා. ගාථාවකින් ඔහු කියනවා බීජං උපතං සෙට්ටං බුද්ධේ නිපදකං වරා ගාහෝ පවජමානානං ඊළඟ පුත්තෝ පවදකං වරෝ කියලා. මේ දෙවියන් මොකද සඳහන් කරන්නේ? උඩට නැගෙන දේවල් අතරින් ඉහළට යන දේවල් අතරින් බීජය නැත්තම් ඇටය ගෙඩිය නැත්තම් අංකුරය කියන එක උතුම් කියලා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි ඔහු කියනවා පල්ලෙහාට වැටෙන දේවල් අතරින් වැස්ස උතුම් කියලා. ඊළඟ ගාහෝ පවජමානානං ඇවිදින අයගෙන් ගවයා උතුම් කියලා. හරකා උතුම් කියලා. ඊළඟ පුත්තෝ පවදකං වරෝ කතා කරවුන්ගෙන් දෝ දරුවන් නැතම් පුත්‍රයා උතුම් කියලා. මොකද මේ දෙවියා දෙන උත්තර ටික උඩට නැගෙන දේවල් වලින් උතුම් මොකද්ද? බීජය නැත්නම් අංකුරය පැලය. පල්ලෙහාට වැටෙන දේවල් වලින් උතුම් මොකද්ද? වැස්ස. ඊළඟට ඇවිදින ඇතුලෙන් උතුම් ගවයා. කතා කරනුන්ගෙන් පුතා නැත්නම් දුව දූ පුතුන් කියන එක. එතකොට මේ උත්තරේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තද? අනුමත කළාද? බුදුහාඳුර අනුමත කළේ නැහැ. උන්වහන්සේට වඩා වෙනස් උත්තරයක් දුන්නා. මොකද උත්තරය? විඤ්ඤා උප්පතං සෙට්ඨා අවිඤ්ඤා නිපතං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝ කියලා. උඩට නැගෙන දේවල් අතරින් ඉස්මතු වෙන දේවල් අතරින් වඩා මුතුන් වහන්සේ විද්‍යාව ප්‍රඥාව ඥානය. අවිද්‍යා නිපදතන් වරා පහරට වැටෙන දේවල් අතරින් අවිද්‍යාව මෝහය වැදගත් කියලා. සංඝෝ පවජමානං මේ මිහිමත ඇවිදින අතරින් ගමන් කරන අතරින් සංගරත්න උතුම් කියලා. ඊළාට බුද්ධෝ පවද තමාරෝ කතා කරන උන්ගෙන් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. මෙන්න මේක පිළිතුර. එතකොට අර දෙවියා අහපු ප්‍රශ්න වලට අනිත් දෙවියා උත්තර දුන්නේ කොහොමද? ඔහු උත්තර දුන්නේ දා ಭಾರತೀಯ ජන සමාජයේ කෘෂි සංස්කෘතිය කුරුම කරගත්තු රටක් විදියට එදා ඒ මිනිස්සු හිතපු විදිය. ඒ මිනිසුන්ගේ ලොකුම බලාපොරොත්තු වුණේ කෘෂිකර්මය සංස්කෘතික කරගන්න. ඒ සඳහා බීජ අවශ්‍යයි, ඒ සඳහා වැස්ස අවශ්‍යයි, ඒ සඳහා ගවයන් අවශ්‍යයි, ඒ සඳහා දරුවන් අවශ්‍යයි, මානව සම්පත් අවශ්‍යයි. එනිසා තමයි ඔවුන් නිතරම බීජයක් පැල කරාම ඒක උඩට එනකම් බලාගෙන ඉන්නවා. පැල වෙලා අස්සන දෙනකම් බලාගෙන ඉන්නවා. දැන් අපිත් එහෙමනේ පැලයක් එහෙම හිටෙව්වහම ඇතැම් විට බලනවා නේද? ඇතැම් විට අක්කක් එහෙම හිටෙව්වත් උස්සල බලන සමාට මුල් ඇදෙලද කියලා දන්නේ. ඉතින් පින්නතුනි මේක තමයි අපි බලාපොරොත්තු පොඩි කාලේ එහෙම තමයි අපි. හරි ඉක්මන් ඉක්මනට මුල් ටික ඇවිල්ලා ඒකේ පොළ මල් ගෙඩිය නම දකින්නට. ඊළඟට සඳහන් කරනවා වැස්ස. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින් වැස්ස උතුම් කියලා. කෘෂි සංස්කෘතියක් කියමේ ජනතාවක් ඉදිරියට එකල භාරත ජන සමාජයේ ඕන් නිතරම අපේක්ෂා කළේ වැස්ස. වැස්ස දෙවියෙක් විදිහට සැලකුවා. වැස්ස මත තමයි සම්පූර්ණ සංස්කෘතිය රඳා පැවතුණේ, ජීවිතය රඳා පැවතුණේ. අන්න ඒ නිසා ඕන් සැලකුවේ බිමට යමක් වැටෙනවා නම් ඒ වැටෙන උතුම්ම දේ වැස්ස කියලා. ශ්‍රී ලංකාව ගත්තත් අපි අතීත රජවරු අහසින් පොළොවට වැටෙන එක දෙබිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මොහොතක ගලා වසිනට නොදෙන විදියට වැව් ඉදිකලා, වැව් නිර්මාණය කළා. ඊළඟ සඳහන් කරනව ගාවෝ පවජමානානං, මේ පොළොව මත ඇවිදින සත්වයන්ගෙන් ගවය උතුම් කියලා. ඇයි ඒකට හේතුව? ගවයා තමයි කෘෂි සංස්කෘතියේ ප්‍රධාන සත්වයා වුණේ. එකක් ඒ ගවයාගෙන් පොහොර ලැබුණා, අනිත් අතින් ඒ ගවයා කෘෂි කර්මාන්තයට උදව් කළා කුමරු හැමාදියට, අනිත් අතින් කිරි දුන්නා. කිරි දේවිත් ගෙතෙල් වෙඬරු මෝරු කියන මේ පස් ලෝරස් ගවයාගෙන් ලැබුණා. මෙන්න මේ නිසා ගවයට භාරත ජන සමාජයේ දෙවියෙකුට වගේ සැලකනවා. ගවමස් හින්දු අය කන්නේ නැහැ, අනුභව කරන්නේ. ඔහු දෙවියෙක්සේ ගවයාට සැලකනවා. ඇතැම් විට ගෙදරම කාමරයක තියාගෙන සැලකන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා උන් සැලකුවේ ගවයාගේ ඇවිදීම මානව වර්ගයාට යහපතක් කියලා. ඊළඟට පුත්තෝ පවදතං වරෝ කතා කරන උන්ගෙන පුතා උතුම් කියලා සඳහන් කළා. ඇයි එහෙම සඳහන් කළේ? දරුවෙගේ කතා අහන ලැබීම අමල තාත්තලට ලොකු සැනසීමක්. ඒ විතරක් නෙවෙයි මානව සංවර්ධනය උන් අපේක්ෂා කළා. මානව සම්පත කෘෂි ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වුණා. පුත්තෝ කිව්වට මෙතන දුවරුත් ඉන්නවා, දෙගොල්ලම නියෝජනය කරන් තමයි මේ ඉන්නේ. දුවරු අමනාප වෙන්න එපා. එතකොට මේ දෙගොල්ලටම පොදුවේ කියන නමක් තමයි පුත්තෝ කියන එක. නමුත් එකල ಭಾರತ ජන සමාජයේ පුරුෂ පක්ෂයට යම්කිසි ප්‍රමුඛත්වයක් හිමිවෙලා තිබිච්ච සමාජයක්. එතකොට මේ උත්තරය සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ වඩාත්ම ධර්මානුකූල විග්‍රහයක් ඒකට ඇතුළත් කළා. විඤ්ඤා උපදතං සෙට්ඨා, උඩට නැගෙන දේවල් අතුරින් උතුම්ම දේ තමයි විද්‍යාව, ඥානීය ප්‍රඥාව. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින්, දුර වෙන දේවල් අතුරින් වැදගත්ම දේ තමයි අවිද්‍යාව. සංඝෝ පවජමානානං, මේ මිහිමත ගමන් කරන අතුරින් සංඝයා වහන්සේ උතුම්. ඊළඟට බුද්ධෝ පවදතං වරෝ, කතා කරන උන්ගෙන් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. පින්නතුනි මේක ඉතාම කෙටි සූත්‍රයක්. ඒ වුණත් සම්පූර්ණ බුද්ධ ශාසනය මේ ගාථා තුන අන්තර්ගත කරන්න පුළුවන්. එක පැත්තකින් විද්‍යාව, අනෙක් පැත්තෙන් අවිද්‍යාව, එක පැත්තකින් සංඝ රත්නයත්, අනෙක් පැත්තෙන් බුද්ධ රත්නයත් මේ අර්ථවත් වෙන අවස්ථාව. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම මේ ගාථාව තුළින් ඉස්මතු කරන්න පුළුවන්. සමස්ත බුදු දහම කියලා කියන්නේ විද්‍යාව, ප්‍රඥාව ලබා දෙන දහම. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ආරම්භ කළා. පළවෙනි දේශනා දෙමු කළේ ඒකයි. උන්වහන්සේ චක්කුම් උදපාදී, ඥානම් උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී ආදී වශයෙන් උන්වහන්සේ ලබාගත්තා වූ මේ ප්‍රඥා ආලෝකය ලෝකට දේශනා කරන්න ආරම්භ කරමින් සඳහන් කරපු කාරණය. මට ඥානීය ප්‍රඥාව ආලෝකය විද්‍යාව පහළ වුණා. අන්නේ විද්‍යාවේ ආලෝකයයි උන්වහන්සේ දා බරණස ඉසිපතන ආරාමයෙන් ආරම්භ කරලා මුළු මානව වර්ගයාටත්, දෙවියන් සහිත ලෝකයාටත් ප්‍රදානය කළේ. ඊළඟ සඳහන් කරනවා අවිද්‍යා නිපතතං වරා, අවිද්‍යාව පොළොට වැටෙන දේවල් අතුරින් උතුම්ම දේ කියලා. වැදගත්ම දේ කියලා. පොළොවට කියන්නේ පල්ලෙහාට වැටෙන දේවල්, දුර වෙන දේවල් අතරින් වැදගත්ම දේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව අන්ධකාරයක් ලෙස සලකනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන ප්‍රධාන අකුසල් මුල් තුනෙන් අවිද්‍යාව පරම මල කියලා සඳහන් කරනවා. අවිද්‍යාව තමයි දැඩිවම කෙලෙස් විදිහට සලකන්නේ. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමං කේව තුම්හකණ්ඩ කියලා බුදුතුන් වහන්සේ එදා පළවෙනි රහතන් වහන්සේලා සැතනමට දේශනා කළේ. මහණෙනි, මමත් ඔබත් සතර බොහෝ කාලයක් මේ තෘෂ්ණාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් ගෙලිලා සසර බොහෝ කාලයක් සැරිසරුවා. ඒ සැරිසරපු ඔබත් මාත් මේ තෘෂ්ණාවෙන් සහ අවිද්‍යාවෙන් නිදහස් වුණා. අන්නේ නිදහසේ පණිවිඩය දේශනා කරමින් දෙනමක් එකමග නොගොස් වෙන වෙනම ගම් දනව් සරා සැරිසරමින් මේ නිදහසේ විමුක්තියේ පණිවිඩය දේශනා කරන්න කියලා. අන්නේ අවිද්‍යාව දුරු වෙන මාවතයි, ප්‍රඥාව ඉස්මතු වෙන මාවතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ දේශනාව ලෝකයේ තුල ස්ථාපිත කරද්දී සංඝෝ පවජමානානම් මේ මිහිමත ගමන් කරන අතුරින් සංඝරත්නය උතුම්ම පිරිස විදිහට සලකනවා. මේ සංඝ කියන වචනය බොහොම පුළුල් වචනයක්. සාමාන්‍යයෙන් සංඝ කිව්ව ගමම අපට ස්වාමින් වහන්සේලා තමයි මතක් වෙන්නේ. ස්වාමින් වහන්සේලා තමයි ප්‍රධාන. නමුත් මේ සංඝ කියන එක කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි භික්ෂු සංඝ, ශ්‍රාවක සංඝ කියලා. සංඝ කොටස් දෙකයි, භික්ෂු සංඝ, ශ්‍රාවක සංඝ කියලා. එතකොට අපි සුපටිපන්නව ගාථාවෙන් වඳින්නේ කාටද? ශ්‍රාවක සංඝ කියන එක. සුපටිපන්නව භගවතෝ ශ්‍රාවක සංඝෝ. සංඝ කියන්නේ සමූහය කියන එක. භික්ෂු සංඝ කියන්නේ මාර්ගඵල ලැබුවා සහ නොලබපු සියලුම ස්වාමීන් වහන්සේලා. ශ්‍රාවක සංඝ කියන්නේ මාර්ගඵල ලැබපු ගිහි පැවිදි දෙපිරිසම. එතකොට ශ්‍රාවක සංඝ කියනකොට මාර්ගඵලලාභී ගිහි උතුමනුත් අපිට අතුලත් කරන්න පුළුවන්. ඒක පුළුල් වචනයක්. එතකොට යම්කිසි කෙනෙක් මාර්ගඵල ලැබුවා නම්, විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් මාර්ගඵල ලැබුවා නම්, මේ සදහම් පණිවිඩය දරාගෙන ඉන්නවා නම්, ඒ ස්වාමීන් වහන්සේගේ වැඩම වීම ලෝකයට ශාන්තියක්, මේ මහ පොළොවට ශාන්තියක්. අනේ ස්වාමීන් වහන්සේ දැකපු පමණින් කෙනෙකුට ප්‍රසාදයක් ඇති කරගෙන සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේට දන් හින්දක් බෙදලා සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේගෙන් බණහල ධර්ම ශ්‍රවණය කරලා මේ මුළු සසර ගමනින්ම නිදහස් වෙන්නට පුළුවන්. අනේ නිසා තමයි මේ සංඝරත්නයේ නිතරම බුදු දහම තුල අවධාරණය කළ තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා අහං හි අරහා ලෝකේ කියලා. මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි, දා මහ ප්‍රජාපති ගෝතමීට දේශනා කරනවා සංඝේ ගෝතමී දේහි සංඝේ දින්නේ මම චිරින්නම් හොති කියලා. ගෝතමී සංඝයාට ඔය සිවුර පූජ කරන්න, සංඝයාට යමක් පූජා කරනකොට බුදුරජාණන් වහන්සේටත් ඒක පූජා කළා වෙනවා කියලා. ඒ නිසා ඉමං වික්ඛං සංගස්ස නැත්නම් වික්ඛු සංගස්ස දේම කියලා කියනකොට ඒකට බුදුරජාණන් වහන්සේත් ඇතුළත් වෙනවා. හැබැයි අපි සංඝ පූජා පවත්වන කලින් පෞද්ගලිකව සිදු කරන දානමය අතරින් ඉහළම ආනිසංස ලැබෙන නිසා අපි බුද්ධ පූජාවත් දෙනවම සිදු කරනවා. නමුත් අපි දානය පූජා කරන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. මේක තමයි ලක්ෂණය. ඊළඟට සඳහන් කරනවා බුද්ධෝ පවදතං වරෝ කියලා. මේ ලෝකයේ කතා කරන උන්ගෙන් උතුම්ම කෙනා බුදුරජාණන් වහන්සේ කියලා. අපි මේක කුඩා කාලේ පටන්ම සඳහන් කරන කාරණයක්. අපි තේරුම දැන නොගත්තට පාසලේ පළවෙනි පන්ති නම කියන මේක. කොහෙද කියන්නේ අපි? යෝවද තම් පවරෝ මනුජේසු සංඛ්‍ය මොනි භගවා කත කිච්චෝ යෝවද තම් පවරෝ මනුජේසු. යමෙක් කතා කරන උන්ගෙන උතුම් වෙනවද? අන්නේ උතුම් වූ සාති කුලෙන් බිහි වෙච්ච මේ පුද්ගලයාට මේ ගෞතමයන් වහන්සේට වඳිනවා කියන එකයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ. පින්නතුනි මෙතනත් කියන්නේ කතා කරනවගෙන උතුම් කියන එක. ඇයි බුදුරජාණන් වහන්සේ කතා කරනුන් අතරින් උතුම් වුණේ? බුදුන් වහන්සේ සත්‍ය වචනේ ලෝකට දේශනා කළා. උන්වහන්සේගේ හැම වචනයක්ම ප්‍රඥාවෙන් යුක්ත වචන, මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මුසු වෙලා උන්වහන්සේගේ චිත්තසංතානයේ ජනිත වෙලා දන්ත ධාතුන් වහන්සේගේ පහස ලැබලා මේ ලෝකයට නිබුත් වෙච්ච වචනයි බුද්ධ භාෂිත කියලා කියන්නේ. අන්නේ බුද්ධ භාෂිත තුල මුළු සාරසංගේ කර්මලක්ෂ්‍යයක් පුරා පුරපු සත්‍ය පාරමිතාවේ බලය තියෙනවා. අන්නේ ධර්මයේ තුල එදා උන්වහන්සේ බොමැඩදී අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍යයේ ධර්මයේ මුසුව මිශ්‍ර බව තියෙනවා. අන්නේ නිසා තමයි අපි වෙනත් ධාතුන් වහන්සේට වඩා දළදා වහන්සේට පුදු පූජා කරන්නේ. 84,000ක් ධර්මස්කන්ධයේ පහස ලැබපු ධාතුන් වහන්සේ ලෙස දළදා වහන්සේ හතරට අපි ලෝකේ වන්දනා කරන්නේ මෙන්න මේ ගුණය නිසා. අනිත් අතින් බුදුරජාණන් වහන්සේ බොරුවෙන් වැළකීච්ච කෙනෙක්. බොරු කීමෙන් වැළකුණා විතරක් නෙවෙයි උන්වහන්සේ සත්‍යවාදී වුණා. කේලම් කීමෙන් වැළකුණා. කේලම් කීමෙන් වැළකීච්ච බුදුරජාණන් වහන්සේ අනිත් අය සමගි කරන දේවල් දේශනා කළා. ඒ වගේම පරුස වචනයෙන් වැළකීච්ච බුදුරජාණන් වහන්සේ ප්‍රිය වචන කතා කළා. කිස් වචනයෙන් වැළකීච්ච බුදුරජාණන් වහන්සේ කාලවාදී, භූතවාදී, ධම්මවාදී, අත්වාදී ආදී වශයෙන් දේශනා කරු විදියට සුදුසු කල්හි නියමිත විදියට සැබෑම අරුසයිද දේ දේශනා කළා. ඒ වගේම බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ ධම්මීවා කතා අරියෝ වාතුන් කිවාවෝ. කතා කරනවා නම් දැහැමි දෙයක් ම කතා කරන්න නැත්නම් ඉහඬ වෙන්න කියලා. කෙනෙකුගේ ලක්ෂණ බලන විශේෂයෙන් කෙනෙක්ගේ ප්‍රඥාව බලන ප්‍රධානතම ලක්ෂණය බාහිරට පේන ප්‍රධානතම සාධකය තමයි ඒ කෙනා භාෂාව හසුරවන ආකාරය. හරි පරිස්සමෙන් වචන කතා කරන්නේ. ඉන්න තැන කෙනාට වඩා එතන නොසිටින ඉන්න කෙනා ගැන ගෞරවයෙන් කතා කරන්නේ. අපි බොහෝ විට ඉන්න කෙනා ගැන හොඳට සතුටෙන් කතා කරනවා, නැති අයට ඇතැමිට දොස් කියනවා. එයාගේ අගුණ දුර්වලකම් කියනවා. නමුත් භාෂාව දිනු වෙන වෙන ලක්ෂණය තමයි ඒ කෙනා ඉන්න කෙනාගේ වරදක් කිව්වත් නැති කෙනාගේ වරද කියන්නේ. නැති කෙනාගේ පැත්ත ඉඳලායි මෙතන නැත්තා කතා කරන්නේ. මේක භාෂාවේ තියෙන ලක්ෂණයක්. ඒ වගේම කිනොතනි කොයිතරම් දුරට කෙනෙක් භාෂාවෙන් දිනුනාද කියන මත අපිට තීරණය කරන්න පුළුවන් එයාගේ අභ්‍යන්තරයේ ප්‍රඥාව කොතෙක් දුරට දිනු වෙනාද කියලා. ඒකයි සඳහන් කළේ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් කියලා. භාෂාව හසුරවන ආකාරයෙන්. ඒ කෙනා දේශනා කරන කරුණු වලින් කෙනෙකුගේ රාග ද්වේෂ මෝහ ඇති නොවෙනවා නම්, ප්‍රඥාව දිනු වෙනවා නම්, ශ්‍රද්ධා දින්දිරිය ධර්ම දිනු වෙනවා නම්, මේ ධම්ම මග හැසිරෙන්නට උනන්දුවක් අභිප්‍රේරණයක් ඇති වෙනවා නම්, අන්න ඒ කෙනා භාෂාවෙන් ඉදිරියෙන් ඉන්නවා. ඒ කෙනා ධර්ම මාර්ගයේ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි මේ භාෂාව කියන්නේ සම්මා වාචාව. සම්මා වාචාව නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්මා වාචාව සම්පූර්ණ වෙන නම් සංකල්පන යහපත් වෙන්නට ඕන. යහපත් සංකල්පන තියෙන්නට ඕන. සංකල්පන යහපත් වෙන්නේ නැහැ දැක්ම නිවැරදි නොවුනොතින්. ඒ නිසා සම්මා දිට්ඨිය තියෙන්නට ඕන. සම්මා දිට්ඨිය නිකන් ලැබෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය ලැබෙන නම් කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන නම් Taman නුවණැති වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න. එතකොට කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගැනීමේදී ලක්ෂණය තමයි අපේ මිතුරන් හඳුනා ගන්න ලං කර ගන්න ආකාරය. අපි කැමති අපි මොනව හරි කියනවා නම් ඒක ඇහුම්කන් දෙන කෙනාද, නැත්නම් අපි අඩුපාඩුවක් පෙන්වන දෙන කෙනාටද Taman වැඩිපුර කැමති? මෙන්න මේකෙන් තමයි තමන්ගේ නුවණැති බව ප්‍රකට වෙන්නේ. බොහෝ දෙනෙක් කැමති අපි කියන දේ අනුමත කරනවා නම්, අපි දෙක හොඳට ගැටුම් ඇතුණු වී කාලයක් ඉන්නවා නම්, අනේ හරි හොඳ කෙනෙක්, වචනකින්වත් මට කවදාවත් හානියක් කරේ නැහැ, වචනකින්වත් මට වරදක් කරේ නැහැ කියලා තමයි අපි කියන්නේ නේ. පින්තුනි එහෙමයි ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයිම කෙනෙක් කවුරු 100ක් ආශ්‍රය කළත් තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙන්නේ නිදීනම්ව පවත්තරන් යම්පස්සේ වගේ දැසිතන් කියපු විදියට හරියට නිධානයක් දක්වන වගේ තමන්ගේ අඩුපාඩු දැක දැන පෙන්වලා දෙන කෙනා. හැබැයි අත් ඉහෙළම ධර්ම මාර්ගයක ඉන්න දර්ශනෙක ඉන්න කෙනෙක් වෙන්නට ඕන. අපි කෙනෙක් ඇසුරු කරනකොට අපට අවශ්‍ය වන මෙන්න මෙවැනි අය. මෙවැනි අය තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නොවුනොත් අපට අහිමි වෙන්නේ කල්යාණ මිත්‍ර විතරක් නෙවෙයි. අපට අහිමි වන්නේ ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන මුළු සද්ධර්මයම අපට අහිමි වෙනවා. පින්නතුනි මේ කාරණා හතර සඳහන් කරද්දී එකක් විද්‍යාව, අනික අවිද්‍යාව, අනිත් අතින් සංඝරත්නය, අනික බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතේ. පින්නතුනි මේ අතරින් වඩාම වැදගත් වන්නේ විද්‍යාව සහ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න එක. මෙන් අපි පළමුවෙන්ම උත්සාහ ගනිමු අවිද්‍යාව කියන එක තේරුම් ගන්න. අවිද්‍යාව නිසා තමයි අපි මේ සංසාර චක්‍රයේ ගමන් කරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන් ගිහිල්ලා අවසන් වෙන කොහෙන්ද? ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව කියලා. දැන් හොඳ අවධානයෙන් ඉන්න. හොඳ සිහියෙන් ඉන්න මේ ධර්ම කරුණුත් එක්ක. අපට අපේ ජීවිතය අපි ගත කරන ආකාරය තේරුම් ගන්න. අපට හැම වෙලාවෙම යමක් මතක් වෙන රූපයකුත් එක්ක. අපේ ගෙදර මතක් වුණත්, අපි ගිහිපු පාසල මතක් වුණත්, අම්මා තාත්තා මතක් වුණත්, වැඩ කරන රැකියා ස්ථානය මතක් වුණත්, ඔබේ වාහනේ මතක් වුණත්, දරුවෙක් මතක් වුණත්, කුමන දෙයක් මතක් වුණත් මතක් වෙන රූපයක් එක්ක. එතකොට ඒ රූපයක් එක්ක මතක් වෙනකොට ස්වභාවය මොකක්ද අපේ හිතේ? අපේ රූපේ දැන් සජීවීව තියෙන දෙයක් විදිහට තමයි අපට ඒක හිතෙන්නේ. ඒක බාහිර ලෝකේ තියෙනවා කියන හැඟීම තමයි අපේ තියෙන්නේ. මේ සිහි කරන මොහොතෙහි ඒ විදිහටම තියෙනවා කියන හැඟීමෙන් තමයි අපි අසුර කරන්නේ. ඒක හරියට නිකන් සරල උදාහරණයකින් කියනවා නම් අද අපි මෙතෙන්ට එන්නට කලින් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා නේ ආවේ. යම් කෙනෙක් හිතනවා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආවට පස්සේ ඒ කණ්ණාඩියේ රූපය, ඒ ඡායාව ඔබ යනකම් නැවතත් තියේ කියලා. ඔබ යනකම තියෙනවද ඒක? නෑ. ඔබ එතෙන්ට කණ්ණාඩි ළඟට යනකොට මේක නිර්මාණය වුණා, අයින් වෙනකොට මේක ඉවත් වුණා. ඒක නිරුද්ධ වුණා. ආයි යනකොට තමයි කණ්ණාඩියේ රූපේ නිර්මාණය වෙන්නේ. එතකොට පින්නොත්දී අපට දුකක් වේදනාවක් එනවා නම් එන්නේ කොහොමද? අපි යමක් සිහි කරනකොට රූපයක් මතක් වෙනවා නම් අන්න ඒ රූපය අපි අවිද්‍යාසගතව ඇසුරු කරෝතින් ඒ රූපය තුන අපේ හිත බැසගෙන තියෙනවා. ඒත් එක මොකද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනකොට, ඒ රූපේ තමා කැමති විදිහට නොපවතිනකොට අපි ඒ දුක මගේ දුකක් විදිහට ගන්නවා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව තුළ ඉන්නකම් අපට පුඤ්ඤාවි සංකාර කරන්න පුළුවන්, ආනිජවි සංකාර කරන්නත් පුළුවන්, සුගතියන්නත් පුළුවන්. හැබැයි ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. ජරා මරණ වලින් නිදහස් වෙන නම් මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන්නට ඕන. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දැඩිවම අන්ධකාරය තියෙන තැනක් තියෙනවා. ඒකට කියනවා අන්තරීක්ෂ අගහ කියලා. සමහර ග්‍රහලෝක, විශ්වයේ සමහර අවකාශ තියෙනවා සූර්යාලෝකය පතිත නොවන ස්ථාන. දැඩි අන්ධකාරය තියෙන ස්ථාන. ඒ ස්ථානවලට අපි සාමාන්‍යයෙන් විද්‍යාවෙන් කියන්නේ බ්ලැක් හෝල් කියලා. බුදුදහමේ කියන්නේ අන්තරීක්ෂ අගහ කියලා. දැඩි අන්ධකාරය තියෙන අවස්ථාන. කිසිම දෙයක් ඒ ස්ථානේ පේන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක ලෝකයේ තියෙන දැඩි වූම අන්ධකාර අවස්ථාවක්. අන්ධකාර සූත්‍රේ දැක්වෙනවා. මේක සඳහන් කරනකොට ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි මේකට වඩා අන්ධකාර තැනක් ලෝකේ තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, ඕ මහණෙනි, මේ අන්තරීක්ෂ අගහක ස්ථානයටත් වඩා දැඩි අන්ධකාරය තියෙන ස්ථානයක් ලෝකේ තියෙනවා. ස්වභාවයක් තියෙනවා. ඒ මොකන්ද? ඒ තමයි අවිද්‍යාව කියලා. අවිද්‍යා අන්ධකාරය කියලා. එතකොට අපි සම්පූර්ණයෙන් පින්නතුණින් ඉන්නේ මෙන්න මේ අවිද්‍යාව මත ඉන්නේ. අපි යම් තාක් ජීවිතේ සැප දුක් විඳනන් ඒ සියලක්ම වින්දේ මෙන්න මේ අවිද්‍යාවත් එක්කම. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලෝකේ රූප නැද්ද? ශබ්ද ගන්ධ රස පොට්ටබ නැද්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය මේව නැද්ද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. මේව තියෙනවා පිනතුනි. හැබැයි මේව තියෙන්නේ ඉතාම සුළු මොහොතයි. අපි ඇසට රූපයක් දකිනකොට ඇස රූපය මේ අවස්ථාවේදී රූපය නිර්මාණය වෙනවා. හැබැයි ඒ ඇසින් දකින රූපය අපි තේරුම් ගන්නකොට අර රූපයේ මුල් අවස්ථාව ඒ දැකීමට පාදක වෙච්ච ඇසත් රූපයත් චක්කු විඥානයත් ඒ වගේම චක්කු සංපස්සයත් රූප සංඥාවත් රූප සංචේතනාවත් විපාක මනෝ ධාතුවත් විපාක මනෝ විඥාන ධාතුවත් කියන මේ අවස්ථා ගානක් පසුබල ගිහිල්ලා ඒ නිරුද්ධ වෙච්ච දේ අරබය හට ගන්නා වූ සංඥා වේදනා දෙක මන ආයතනෙන් මනින්ද්‍රියෙන් සිහි කිරීම වශයෙන් උයි ධර්මාලම්බණයක් විදිහට අපි යමක් තේරුම් ගන්න. අනේ තේරුම් ගන්න අවස්ථා විදි රූපිය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට බලන්න සති නිමිති ඉඳගෙන පිනු තුන එක මොහොතක් මේක හිතන බලන්න. දැන් ඔබ අතීතයේ දේවල් නෙවෙයි දැන් මේ මොහොතේ ඔබට පේන රූපයක් තියෙනවා නම් මේ මොහොතේ වෙන ශබ්දයක් තියෙනවා නම් ඒ රූපය ඒ ශබ්දයක් තේරුම් ගන්නකොට අර ඇස රූපේ චක්කු විඥානය නැත්තම් කන ශබ්දයේ සෝත විඥානය මේ දේ නිරුද්ධ වෙච්ච මොහොතකයි මා දකින්නේ කියලා බලන්න පොඩ්ඩක්. ඒ බලන්නේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න මනෝ විඥානය අහුත්වා සම්මුතං හුත්වා නබවිසති. ඒකත් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණේ. පින්නතුනි මෙන්න මේ දර්ශනික තත්පරයක් අපි ඉන්නවා නම් අන්නේ තත්පරය තුලදී අපි දුක නිදහස් වෙන්නේ. මෙහෙම ඉන්න ඉන්න පින්නතුනි මොකද වෙන්නේ? අපේ ධර්මයේ සාදෘශ්‍යක බව පේනවා. පේන මොකද කරන්නේ? අපි මේකෙන් මානසික සැනසීමටපත් වෙනවා. එන්නම මෙන්න මේ සතිපට්ඨානය තුල ඉන්න කාලය ප්‍රඥාවෙන් ඉන්න කාලයට එකින් එක වැඩි කරගන්නවා. අපේ ජීවිතයේ තියෙන අන්ධකාරය දුර වෙන විදිහට අපි ටිකෙන් ටික ප්‍රඥා ලෝකේ දල්වනවා. අනේ ප්‍රඥා ලෝකේ දල්වන ගිනි සිලුව තමයි සති සම්පජඤ්ඤේ කියන කාරණා දෙක. නැත්තම් සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් කියන කාරණේ. සම්මා සතිය කියන කාරණේ. අන්නේ සම්මා සතිය නිකං කාරණයක් නෙවෙයි. ඒ සම්මා සතිය සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය පෙරට කොට යන්නා වූ දැක්මක් වෙන්නට ඕන. එහෙනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා සතිය පුහුණු කරනවා නම් අන්නේ පුහුණු කරන මොහොතේදී පිනතුනි අපි බාහිර ලෝකෙ නිදහස් වෙන්නේ. එතකොට ඇසෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට නාසයෙන් ගඳ සුවඳ දකින වෙලාව දිවෙන් රස කයින් පහස මේ වර්තමානයේ තුල කණ්ඩායම් වෙනවා. නමුත් පිනතුනි කිසි දවසක වර්තමානයේ තුල රූපස්කන්ධය දැනගන්න බෑ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ න පංචේ විඥානේ එකින්ච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්ත. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් පිරිසිදුව දැනගන්න බෑ. ඒකේ මුල් ප්‍රාථමික අවස්ථාව විතරයි ලැබෙන්නේ. ඒකේ පාට, හැඩතල, ස්වභාවය තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මන ආයතනෙන් මනෝ විඥාන විදියට. ඒක තේරුම් ගන්න අවස්ථාවේදී රූපස්කන්ධය සම්පූර්ණම නිරුද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කුසලයක් හරි අකුසලයක් හරි කරනවා නම් කිසිම දවසක මේ පංච විඥානයන්ගෙන් කුසලයක් හරි අකුසලයක් හරි කරන්න බෑ. ඔබට රෙෆරන්ස් එක බලන්න ඕන නම් පටිසම්භිදාමාගේ චර්යානානත් ඥානය බලන්න. ඒ චර්යානානත් ඥානය විඥාන චර්යාවල විස්තර කරනවා. මේ රූපස්කන්ධෙන් අපට ඇවිදිනවත් බෑ. මේ රූපස්කන්ධෙන් නිදා ගන්නවත් බෑ. නිින්දෙන් අවදි වෙනවත් බෑ. කුසලයක් කරන්නත් බෑ. අකුසලයක් කරන්නත් බෑ. අපි කුසලයක් කරනකොට අකුසලයක් කරනකොට ස්කන්ධ කීයද තියෙන්නේ? ස්කන්ධ හතර ඇති. වේදනා සංඥා සංඛාර විඥාන. මේ ස්කන්ධ හතරෙන් තමයි අපි කුසල කරන්නේ අකුසල කරන්නේ. රූපස්කන්ධයෙන් කුසලයක් අකුසලයක් කරන්න බෑ. හැබැයි රූපය උපකාර කරගන්න පුළුවන්. හැබැයි කුසල අකුසල කරන වෙලාවේදී රූපස්කන්ධය නිරුද්ධ වෙලා තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක තේරුම් ගැනීම තමයි සම්පූර්ණයෙන්ම නිවන් මඟ විවර කෙරෙන ප්‍රඥා ස්වභාවයට පත් වෙන්නේ. මෙන්න මේක තමයි එදා භාගතුන් වහන්සේ බොහොමඩදී සත්‍ය අවබෝධ කළා ප්‍රථම ධර්ම දේශනාව කරදී දේශනා කළේ චක්ක මුදපාදී ඥාන මුදපාදී ආදී වශයෙන්. ඒ විතරක් නෙවෙයි පුබ්බේ අනුනුසුතියේස ධම්මේසු චක්ක මුදපාදී ඥාන මුදපාදී කියලා මට පෙර නොයසු විරුද්ධ ධර්මසක් පහළ වුණා කියලා. උන්වහන්සේ කලින් කිසිදු කෙනෙකුගෙන් අහලා තිබිට දෙයක් නෙවෙයි මේක. මේක පින්නතුනි කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් හෝ ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවොත් හැර කිසිම කෙනෙකුට තමන්ගේ ඥාණයෙන් දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. පෘථුවේ ඉන්න අපි මේ පෘථුවිය කරකවනවා කියලා අපි අපේ නුවණින් අපට තේරුම් ගන්න බෑ පොළොවේ ඉඳගෙන. ඒක තේරුම් ගන්න නම් පොළොවෙන් සැලකුතු ඉහළක් අපි යන්නට ඕන. ඒ ගියොත් විතරයි අපට මේක සැබෑ ලෙසම පෘථුවිය කරකවන බව තේරෙන්නේ. පෘථුවිය කොයිතරම් වේගෙන් කරකවනවද කිව්වොත් අපි ප්ලේන් එක යනවා නම් ඒ ප්ලේන් එක යන වේගයටත් වඩා වේගෙන් මේ පෘථුවිය කරකවනවා. ඒ තරම් වේගෙන් කරකවන වස්තුවක් මත තමයි අපි නිශ්චලව මේ ඉන්නේ. ඒක අපට දැනෙන්නවත් නැහැ. අන්නේ වගේම තමයි පින්නතුනේ මේ ඉදිරිපස රූපේ පේනකොට මේ වෙන සිද්ධාන්තයක් මේ වගේමයි. අපි කිසිසියෙන්ම නොදන්න දෙයක් මේක තමයි භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තේ. වහන්සේගේ වචන වලින් කියනවා නම් පටිසෝතගාමෙන් නිපුණන් දුද්දසං අනුන් කියලා. මේක සම්පූර්ණම උඩුගම් බලයන දර්ශනයක්. මේක නිපුණන්. මේක ඊටාම ප්‍රඥා ගෝචර දෙයක්. දුද්දසං තේරුම් ගන්න අමාරු අනුන් ඊටාම සියුම් දෙයක් මේක. මෙන්න මේක තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් හෝ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි උන්වහන්සේලගේ ඥාණයෙන්. ඒ ඥානේ ශ්‍රාවකෙන්ට දේශනා කරනකොට ශ්‍රාවකයන් ශ්‍රුත බුද්ධ විදියට සලකන්නේ. උන්වහන්සේලා මේක අසා දරාගෙන තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. මෙන්න මේක සුතම ඥානෙන් අසා දැනගන්නට ඕන. මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන්නේ විශ්වාස ඇති කරගන්නවා කියන්නේ මේකයි. මෙතෙන්ට එන්න එක පිණුතුනේ සරල දෙයක් නෙවෙයි. මේ ටික අහන්නටත් අපි සසර අනන්ත කාලයක් පාරමිතා පුරන්ට ඇති, දාන ආදී පින්දහම් කරන්ට ඇති. අද දවසෙත් බලන්න ඔබ කොයි තරම්නම් පුද පූජා පවත්වල මල් පූජා කළා, ගිලම්පස දෙහත් පූජා කළා නේද මෙතෙන්ට ආවෙනි? අන්නේ ඔබම කරන්නා වූ ඒ පුණ්‍ය කර්ම වලට ඔබට ලැබෙන ධර්මමය ත්‍යාගය තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මය ලැබෙනකොට අපි නුවණට වෙන්නට ඕන. මේ සද්ධර්මය ගැන විශ්වාසය ඇති කරගන්නට ඕන. නැත්තම් බණ අහනකොට හරි හොඳ බණක් කියලා කියනවා. ඉතින් නිකුත් වෙලා ගිය ගමන්ම සාමාන්‍ය ලෝකයක් අපි ඉන්නේ. ඊවිතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ පින්නතුනි. අවුරුදු 100ක් ගියත් අපි දානමය පින්කම් ටිකක් කරලා තියෙනවා. සිල් රැකලා තියෙනවා. අසරණයට පිටිහිට වෙලා තියෙනවා. නමුත් අපේ ප්‍රඥාවේ දියුණුවක් වෙලා නැහැ. අපේ අවිද්‍යාවේ වෙනසක් වෙලා නැහැ. එහෙම වෙන්න නම් මෙයාසා දැනගත්තු දේ සුතම ඥානෙ විදියට තමන්ගේ ජීවිතය තුර ස්ථාවර කරගන්නට ඕන. මේකයි යථාර්ථය. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් තමයි අවිද්‍යායත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධතෝ කියන මේ දර්ශනයට යන්න පුළුවන්කම තියෙන්නේ කියලා. අනේ දර්ශනය තුළ අඛණ්ඩව අපි ඉදිරියට යන්නට ඕන. එතකොට අපි යම්සි විදියක ඇසෙන් දකින රූපයේ බාහිර මේ මොහොතේ තියෙන රූපය කියලා දැක්කොත් හිතට එන රූපය මේ මොහොතේ ලෝකයේ කොහේ තියෙනවා කියලා හිතුවොත් ඒ හිතනවත් එක්කම අපේ සම්පූර්ණම ආයතන වෙනස් වෙනවා. ඒ මනසේ ස්වභාවයට අනුව ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ලෙන්සස් ටික අපට දාලා දෙනවා. අන්න ඒ ඉන්ද්‍රියවට සාපේක්ෂව තමයි බාහිර රූප ටික මේ පේන්නේ. එතකොට මේ මොහොතේ අපට පේන්නේ බාහිර පේන සැබෑ රූපේ නෙවෙයි. අපට මේ මොහොතේ පේන්නේ අපේ කර්මයට අනුරූපව අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී අභ්‍යන්තර හේතු වලට සමගාමීව ලැබිච්ච ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ආයතන අපි ශාප් කරගෙන තියෙනවා. ඒ ආයතන අප ටියුන් කරගෙන තියෙනවා. අන්න ඒ ප්‍රමාණයට තමයි මේ බාහිර ලෝකයක් දෙන්නේ. අපේ මනස වෙනස් වෙන පමණට ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙන පමණට බාහිර රූප ශබ්ද ආදී වෙනස් වෙනවා. එතකොට මුළු ලෝකයක්ම නවීන විද්‍යාව පවා දේශනා කරන්නේ බාහිර රූපයට සාපේක්ෂව අපි ඇහැට පේන්නේ කියලා. නමුත් බුදුදහම කියන්නේ බාහිර රූපය පේන්නේ අපේ ඇසට සාපේක්ෂව කියලා. රූපයට සාපේක්ෂව අපිට පේනම නෙවෙයි, අපේ මනසට, අපේ ඉන්ද්‍රියවලට සාපේක්ෂව තමයි මේ බාහිර රූපේ පේන්නේ. එතකොට මේ බාහිර පේන රූපේ ස්ථිර රූපයක් වුණත්, පොඩ්ඩක්වත් වෙනස් නොවී තියෙන රූපයක් වුණත්, ඒ බාහිර පේන රූපය අපේ ඇසෙන් කන්ටැක්ට් කරන්න පුළුවන්. හැබැයි ඒ කන්ටැක්ට් වෙච්ච එක අපි තේරුම් ගන්නකොට, තේරුම් ගන්න නිතර මේක නිරුද්ධ වෙච්ච ස්ථානයක මන ආයතන. මෙන්න මේක තේරුම් නොගත්තොත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ සර්කල් එකේ යනවා. ඒක තේරුම් ගත්තොත් සුතම යන්නේ තේරුම් අරගෙන සතිපට්ඨානය තුල පිහිටල් හිටිය පමණට මොකද වෙන්නේ? අවිද්‍යායත්වේ වාසියස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුද්ධාන්ති. ජාති නිරුද්ධ කළ ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් වන මරණයෙන් පස්සේ නෙවෙයි, ඒ නිදහස් වෙන්නේ මේ මොහොතමයි. පින්නතුනි, මෙන්න මේ මාර්ග දෙකෙන් අපි තීරණ ගන්න ඕන මොන මාර්ගෙද අපි යන්නේ කියලා. ඇහැට පේන රූපයේ, කනට අහන ශබ්දයේ බාහිරින් ආනේ, ඒක මේ මොහොත ලෝකේ තියෙනවා කියලා හිතලා දුක් කරගහගෙන යනවද? සමුදයන්te ඉඳලා බාරහවේ පංචක්ඛන්‍දෝ බාරහාරෝති පුද්ගලෝ බාරහාරං දුක්ඛං ලෝකේ කියන මේ බර කර තියාගෙන ගිහලා දුක් විඳිනවද? නැත්තං ඒ ගමන් මඟ සපුරාම අනිත් පැතර හරවලා බාරණික්කේ පනං සුඛං කියන මට්ටමට යනවද? අපි අපම තීරණය කරනවා. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මැප් එක දීලා තියෙනවා. අපේ පින උපරිම ලැබිලා අපිට මේ මැප් එක ලැබෙලා තියෙනවා අදට. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් සමහර අය අහනවා, බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරනකොට හැම දෙනාම මාර්ගඵල ලබනවද කියලා. මේ මැප් එක කිව්වහම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් ඒ කෙනාගෙම නැවත ප්‍රතිප්‍රශ්න අහනවා. බුදුහාඳුර අහන ඔබ යම් කිසි කෙනෙකුට මාර්ගයක් කියන යම් කිසි ස්ථානයකට යන්නට, ඒ කියන්නේ හැම දෙනාම ගමනාන්තයට යනවද කියලා. යම් කිසි කෙනෙක් ගමනක් යන පාර අහනවා. ඒක නට හොඳට පාර කියනවා. ඒ පාර අහන හැම දෙනෙක්ම ගමනාන්තයට යනවද කියලා. පාරාගතර සමහර ගමනාන්තයට යන්නේ. ඒකට ලොකු උත්සාහය, කැපවීමක් තියෙනට ඕන. සාමාන්‍ය පිනොතින කුසල දහම් කරනකොට අපට ලෞකික කුසලයේ තුල දන් දෙලන් සිල්වන්ත වෙලා අපට සුගතිගාමී වෙන්න පුළුවන්. අපේ සාමාන්‍ය ගුණාංග ටිකත් එක්ක මේ ගමන යන්න පුළුවන්. හැබැයි අපි මේ ආධ්‍යාත්මික ගමන මගට පිවිසෙනකොට අපේ ජීවිතවල සුවිශාල පරිවර්තනයක් වෙන්නට ඕන. අන්නේ ගුණාංග ටික තමයි කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. ඒ ගුණ 14 කෙටියෙන් ගත්තොතින් ගුණ 3කට ගොනු කරන්න පුළුවන්. ඒ තමයි අවංක භාවය, නිපක බව සහ සුවච කියන මේ ගුණ අංග තුන. අවංක වෙන්නට ඕන, ඊටාම තියෙන බුද්ධියක් තියෙන්නට ඕන, සුවච වෙන්නට ඕන. මේ ධර්මය නැවත නැවතත් අහන්නට ලොකු උනන්දුවක් උත්සාහයක් තියෙන්නට ඕන. එතකොට ප්‍රඥාව ලබන මාවතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම අඛණ්ඩව පවත්වාගත යුතු ගුණංග හතරක් තියෙනවා. පඤ්ඤා වුඩි කර ධර්ම. පඤ්ඤා වුඩි සූත්‍රයේදී දේශනා කරනවා කල්යාණ මිත්‍රාස්තරය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතර අඛණ්ඩව පවත්වා ගන්න ඕන කියලා. ඊළඟ කාරණය සංඝෝපවජමානානං සංඝරත්නය මේ මෙහිමත ගමන් කරන අතුරෙන් උතුම් කියලා. අපට කල්යාණ මිත්‍රව මුණගැහෙන්නේ මේ මෙහිමතදී. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය මොකද්ද? උන් ගමන් කරන කුමක් සඳහාද? සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ගමන් කරන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය පිනවන දේවල් හොයාගෙන. නමුත් ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් දෙයක් කරන්නේ මේ ඉන්ද්‍රිය පිනවන නෙවෙයි, ඉන්ද්‍රිය සංවර කරලා මේ දුක නිදහස් වෙන්න. මේ මාර්ගයට පිවිසෙට ගිහිපු පින්වතෙක් වුණත් ඔහු ගමන් කරන්නේ විරාගී මාවතක අබිනිෂ්ක්‍රමණ මාර්ගයක ගමන් කරන්නේ. මුළු ලෝකයාම වේගෙන් දුවන්නේ මිලමුදල් හරියම්බ කරන්න ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය පිනවන්නේ. නමුත් ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් කුමක් කළත් කරන්නේ දහමට නැඹුරු වෙලා සම්මා ආජීවයෙන් කරන්නේ. ඒක නා ධනයක් ඉපෙවුවත් කරන්නේ තමගේ යුතුකම් ටික කරලා ඉක්මනට දහමෙහි හැසිරෙන්න අවශ්‍ය විවේකය ලබා ගන්න. ඒ තරක් නෙවෙයි කෙනා අධ්‍යාපනයක් ලැබුවත් ලබන්නේ අනේ මේ අධ්‍යාපනය ලැබලා මම ලෝකෙට මේ ධර්මය රැගෙන යන්නට ඕන. සාමින් වහන්සේ කෙනෙක් භාෂාවක් ඉගෙන ගත්තත් ඒ භාෂාව වැඩිපුර ඉගෙන ගන්න කොහොම හරි ඒ භාෂාවෙන් ලෝකෙට ධර්ම දේශනා කරන්න හිතාගෙන ගමනක් ගියත් ඒ ගමන යන්නේ ලෝකෙට යහපතක් වෙන්න. උන්වහන්සේලා තබන පියවරක් පාසාම මේ මහ පොළොවට ශාන්තියක්. උන්වහන්සේලා ගන්න හැම හුස්ම රැල්ලක්ම මේ ලෝකේ සුවපත් කිරීම සඳහායි ගන්නෙ. අන්න ඒ නිසා තමයි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා කියන්නේ. ලෝකයාගේ පින් නැමැති බීජ බැපිරීමට අනුත්තර වූ පින්කෙත බවට පත් වෙන්නේ මේ සංඝරත්නය. එදා බලන සැරියුත් මාහිමියන් වහන්සේ සත්‍යස් ප්‍රයාගෙන යන ගමනේදී අස්සජි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේගේ ප්‍රසන්න ගමන විලාසය දැකපු සාරිපුත්ත මාහිමියන් අහනවා, ස්වාමීන් ඔබගේ ඉන්ද්‍රයන් ඉතාම ප්‍රසන්නයි. ඔබ කුමක් හෝ දහමක් ප්‍රගුණ කරන වෙන්නේ ඇති, ඒ දහම මට දේශනා කරන්න කියලා. ඉතාම කෙටියෙන් අස්සජි හාඳුරෝ උන්වහන්සේට එනගත් ධර්ම දේශනා කළා. ඒ දේශනා කිරීමෙන් ප්‍රඥාලෝකේ ලබාගත්තු විද්‍යාව පහල කරගත්තු සැරුත් මාහිමියන් කොහොමද අස්සජි මාහිමියන්ට සැලකුවේ? ජීවත් වෙන කාලෙම ඒ පැත්තට හිස තියලා තමයි උන්වහන්සේ සැතපුනේ. ඒ නිසා අපේ සැබෑම කල්යාණ මිත්‍රය වෙන්නට ඕන අපට හරියටම මේ ප්‍රඥාව ලැබෙන විදියට, අවිද්‍යාව දුරු වෙන විදියට මගහසර විවර කළ දෙන සත්පුරුෂ කෙනා. අන්න ඒ කෙනා තමයි අපේ සැබෑම මිත්‍රයා බවට පත් වෙන්නට ඕන. අන්න ඒ ගමන් මගේ ඉන්නකම් පින්නතුනි ඒ මිතුරන් ඇසුරු කරනකම් අපි කිසිදාක පිරිහෙන්නේ නැහැ. ඔවුන් විසින් අපව නිතරම ඉහළට ඔසවා තබනවා. හැබැයි අපේ ළඟ අඛණ්ඩව ගුණාංග රකින්නට ඕන පින්නතුනි. අපි කරන දේවල් අවංකව තෘෂ්ණා දෘෂ්ටි මාන්න දුරු කිරීමේ අදහසින්ද කරන්නේ කියන එක එයාට දැනෙන්න ඕන පින්නතුනි. මෙන්න මේක නොදැනුනොතින් කල්යාණ මිත්‍ර අපි ළඟ ඉන්නවා. නමුත් අපිත් එක්ක ධර්ම සංවාද කරන්නේ නැහැ පින්නතුනි. ධර්ම කරුණු කතා කරන්නේ. සාමාන්‍ය මිත්‍රත්වයේ තියාගෙන ඉන්නවා. මොකද අමනාපුනොත් බෑනේ, හතුරුකම් කරනවානේ. ඒ නිසා සාමාන්‍ය විදිහට මිත්‍රත්වයේ තියාගෙන ඉන්න ධර්ම කරුණු නම් කතා කරන්නේ නැහැ. ධර්මයත් එක්ක ගනුදෙනුවා තියෙන්නේ එයාට දැනෙන්න ඕන මේ කෙනා අවංකවම මේ කෙනා මේ වැඩ කරන්නේ. මේ කෙනා සාසනික කටයුතු කියලා මේ දෙයක් කරන්නේ. මේ කෙනා දන් දෙන්නේ. මේ කෙනා සිල්වන්තව ඉන්නේ. මේ කෙනා මේ කටයුතු කරන්නේ ඇත්තටම තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න අදහසින්ද, වැඩි කරගන්න අදහසින්ද කියලා කල්‍යාණ මිත්‍රයන්ට දැනෙන්නට ඕන පින්නතුනි. මෙන්න මෙතෙන් පටන් තමයි ධර්ම සංවාදය යන පින්නතුනි. එතකන් ධර්ම සංවාදයකට ගන්නෑ. මේ වගේ සාමාන්‍ය අපට දේශන අහන්න පුළුවන්. නමුත් අපේ සමීප ඇසුරට යන්නේ මෙන්න මේ ධර්මයේ ගනුදෙනුවත් එක්ක පින්නතුනි. එහෙම නැත්නම් එයත් එක දුර ගමනක් යන්න බෑ. මොකද ඒ අය ඇතැම් විට මේ කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නේ තමන්ගේ වෙන බලාපොරොත්තු සංසඳහා. ඒක උට තේරෙනවා. අන්නේ නිසා පින්නතුනි අපට මේ කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික අපේ ජීවිතයට අවශෝෂණය වෙන්නට ඕන. හැම මොහොතක්ම ප්‍රඥාව දිනු කරගන්නටත්, අවිද්‍යාව දුරු කරලන්නටත් අවංක උත්සාහයක් තමන්ගේ තුල තියෙන්නට ඕන. නැත්තම් දුකෙන් නිදහස් වෙන්න ඕන කියන අවංක උත්සාහයක් තමන්ගේ තුල තියෙනට ඕන. අනේ තිමිච්ච පමණට සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී මේ ගුණයන්ගේ යුක්ත කල්යාණ මිත්‍රයන් එක්ක අපට බොහෝ කාලයක් එක දිගට යන්නට පුළුවන්. අනේ ආශ්‍රේ පිනතුනි අපේ දිවි මඟ පහන් කරනවා. අන්නේ අපේ ජීවිතේ ලොකු ආලෝකයක් සපයනවා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ කතා කරනවුන්ගෙන් උතුම් කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේගේ භාෂා විලාසය දැක ගන්න ස්ථාන කීපයක් අපට තියෙනවා. එකක් තමයි දීඝනිකායේ මුලින් සඳහන් වන සූත්‍ර ගණනාවක උන්වහන්සේ භාෂාව හසුරුප ආකාරය දැක් වෙනවා. ඊළඟට විශේෂ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අභේරාජ කුමාර සූත්‍රයෙන්. අභේරාජ කුමාරයා වරක් බුදුරජාණන් වහන්සේ හමු වෙන ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා. උපතෝ කෝටික ප්‍රශ්නයක් ඇහුවා. ඒ මොකද්ද? ඒ තමයි ස්වාමීනි ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරනවාද කියලා. මොහොත වෙනත් ආගමික ශාස්ත්‍රවරේ ඔහු පුහුණු කළා බුදුරජාණන් වහන්සේ වාදයෙන් පරාජය කරන්න එළුවේ. බුදුරජාණන් වහන්සේ සත්‍ය වචනම කතා කරනවා කියලා කිව්වොතින් අහනවා එහෙනම් දේවදත්ත හාමුදුරන්ට අර වගේ අපාගත වෙනවා කියලා අප්‍රිය වචනයක් කිව්වයි කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රිය වචන කතා කරන්නේ නැහැ කියලා සඳහන් කරවොතින් එහෙනම් බුදුහාඳුර අනිත්‍යයට ප්‍රිය වචන කතා කරන්නේ කියලා අනුශාසනා කරන්නේ කියලා ප්‍රශ්න කරනවා. මේ දෙපැත්තෙම බුදුහාඳුර හිර කරන්න බාරගෙන මේ ප්‍රශ්නේ ඇහුවේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. උත්තර නොදී ඔහුගෙන් ප්‍රතිප්‍රශ්නයක් අහ බුදුහාඳුර. මේ වෙලාවේ අභිරාජ කුමාර ඔහුගේ කුඩා දරුවෙකුත් වඩාගෙන යාවි. බුදුහාඳුර මොකෙන් ප්‍රශ්නයක් අහනවා අභිරාජ කුමාර. ඔබේ දරුවා උගුරේ හරි නැහයි හරි යම් කිසි දෙයක් හිර කරගත්තොතින් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ඒක බොහොම දරුවට හානියක් නොවන වේදනාවක් ඇති නොවන විදිහට මම ගන්න උත්සාහ කරනවා. එහෙම පහසෙන් ගන්න බැරුණොත් ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මගේ ඇඟිලි දෙක දාලා ලේ ආවත් ඇඟිලි දෙක ඇතුළට දාලා නැහයට කටට උගුරට දාලා මේ දරුවට හානි කරන දේ මම ගන්නවා කියලා. බුදුහාමර දේශනා කළා අපේ රාජ කුමාරයා මාත් ඔක්කොම කරන්නේ. මම සරලව කියනවා ප්‍රේමනාප විදිහට යම් කිසි කෙනෙකුට දෙයක් කියනවා එහෙම කියලා ඒක යාව මුදව ගන්න බැරුණොතින් මම ඇතැම් විට දැඩිවම හිතරි දෙන්නත් කියනවා කියලා. හැබැයි හිතරි දෙන කිව්වට ඒක අප්‍රිය දෙයක් වෙන්නේ නැහැ. ඒක බුද්ධ භාෂිතයක්. හැම බුද්ධ භාෂිතයක්ම සුභාෂිතයක්. ඒක මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කියන දෙයක්. හැබැයි බුදුහාඳුර සඳහන් කරන විශේෂ වචනයක් කාලඤ්ඤෝ කියලා. සුදුසු කාලය බලලයි උන්වහන්සේ අප්‍රිය දෙයක් නෙවෙයි ප්‍රිය දෙයක් කිව්වත් කියන්නේ හොඳට කාලය බලලා. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේගේ භාෂා විලාසය ප්‍රකට වෙනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කාරණයක් තියෙනවා ඒක අසත්‍යයක්. ඒක අනර්ථ කරයි. ඒ වගේම ඒක අප්‍රියයි. යම් කිසි දෙයක් තියෙනවා කාරණයක් ඒක අසත්‍යයි. ඒක අනර්ථ කරයි. ඒක අප්‍රියයි. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. යම් කිසි දෙයක් බොරුවක් නම් ඒක කිව්වහම අයහපතක් නම් වෙන්නේ ඒ වචනයත් අප්‍රිය නම් ඒක සම්පූර්ණ බැහැර කරන බුදුහාමර ඒක කියන්නේම නැහැ. ඇතම් දෙයක් තියෙනවා ඒක සත්‍යයක්. හැබැයි ඒක කිව්වොත් අනර්ථයක් වෙන්නේ. ඒ වගේ මේක අප්‍රියයි. ඒ දෙක කියන්නේ නැහැ. කාරණේ ඇත්ත. හැබැයි ඒක කිව්වොත් ලොකු හානියක් වෙන්නේ. ඒ වගේ මේක අප්‍රිය දෙයක්. අන්න එවින දෙයින් බුදුරජාණන් වහන්සේ මෙහෙම වෙලිනවා කියලා කියන්නේ නැහැ කියලා. ඊළඟ කාරණේ තමයි යම් කිසි කාරණයක් තියෙනවා ඒක සත්‍යයි. ඒක අර්ථවත් දෙයක්. කිව්වොත් යහපතක් වෙන්නේ. හැබැයි ඒක අප්‍රියයි. කාරණේ සත්‍යයි කිව්වොත් අර්ථයක් වෙන්නේ. හැබැයි ඒක එච්චර ප්‍රිය නැහැ. භාගතුන් වහන්සේ මේක දේශනා කරනවද? දේශනා කරනවා. ඒක සත්‍යයි, ඒක අර්ථවත්. හැබැයි අප්‍රියයි. හැබැයි දේශනා කරන්නේ කාලඤ්ඤෝ, සුදුසු කාලය බලලා තමයි දේශනා කරන්නේ. නැතු ආවට ගැට කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ භාෂාව හැසිරවීම. ඊළඟ සඳහන් කරනවා යම් කිසි කාරණයක් අසත්‍යයි. ඒක අනර්ථ කරයි. හැබැයි ඒක ප්‍රියයි. ඒක අසත්‍යයි. ඒක අනර්ථකාරී දෙයක්. හැබැයි හරි ලස්සන වචන. බොහෝ අය කියන වචන නෙමෙයි ඇත්තෙම. විශේෂයෙන් නාට්‍යවල, ටෙලි නාට්‍යවල එහෙම කියන ඒවා නෙමෙයි. ඒවට නෙමෙයි කියන්නේ. හරිම ප්‍රියමනාපයි. hina වෙන්න පුළුවන් එලි වෙනකන් හරි. පින්නතුනි, අන්නේ දේවල් බුදුහාම දේශනා කරන්නේ නැහැ. ඒක ප්‍රිය වුණත්, ඒක අසත්‍යයි, ඒක අනර්ථකාරී දෙයක්. ඊළඟ සඳහන් කරනවා යමක් සත්‍යයි, ඒ වගේම එක අනර්ථකාරී දෙයක්. හැබැයි ප්‍රියයි. යමක් සත්‍යයි, හැබැයි ඒක අනර්ථයක් වෙන්නේ. කිව්වොත් ලොකු හානියක් වෙන්නේ. හැබැයි හරිම ප්‍රිය දෙයක්. මේක දේශනා කරනවද? මේක දේශනා කරන්නේ නැහැ. ඊළඟට යම් දෙයක් සත්‍යයි, ඒක ප්‍රියයි, ඒ වගේම අර්ථකාරී, යහපත සිද්ධ වෙන එක ඒක දේශනා කරනවා. පිනතුනේ මේක අභේරාජ කුමාර සූත්‍රයේ බුදුදහමේ භාෂාවේ ශික්ෂණය ලැන්ග්වේජ් ෆිලොසොෆි කියන එක බුදුදහමේ ප්‍රධාන සංකල්පයක්. ලැන්ග්වේජ් ෆිලොසොෆි ඉන් බුද්ධිසම් කියලා වෙනම ග්‍රන්ථ සඳහන් කරලා තියෙනවා. මේකම තමයි ගැඹුරට ගිහිල්ලා සම්මා වාචාව බවට යන්නේ. ආර්ෂණ මාර්ගයේ අංගයක් බවට යන්නේ මේකයි. දස අකුසල සඳහන් කරද්දී කෙනෙක් හිස් වචන කතා කරනවාද කියලා බලන එක බලන්නේ මෙන්න මෙතනින්. කෙනෙක් කොයිතරම් ප්‍රඥාවන්තද නැද්ද කියලා බලන සලකුණත් එයා භාෂාවේ වැඩිපුර කතා කරන වචනත් එක්ක. යම් කෙනෙක් දවසට වැඩිපුර කතා කරන්නේ අනිත්‍යගේ විවේචන නම් ඒක නා නියම ප්‍රඥාවන්ත කෙනෙකු විදිහට සලකන්නේ. විවේචනය කරත් ඒක මෛත්‍රී සාගතව ඒක සිහියෙන් ඒ කතා කරන දෙයට පිළිතුරකුත් එක්ක සඳහන් කරනවා නම් තමයි ඒක නා සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි අපේ සම්මා දිටි ලබාගත් පමණට අපේ භාෂාව ඉහළම තලයකට යනවා. ඒ භාෂාවෙන් හැසිරීම පින්නතුනි ලොකු කුසලයක් ඒක. ඒ භාෂාව හසුරුවලා නියම විදිහට මුළු කල්පයක් සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ භාෂාම වැරදි විදිහට භාවිතා කළා, ආනතර කර්ම කළා, සංඝ බේද කළා, කල්පය දුගතිගාමි වෙන්න පුළුවන්. ඒ තරම් බලයක් මේ භාෂාව තුළ තියෙනවා. ඒ භාෂා සුචරිතය බොහෝ කලක් රකින්නට ඕන පින්නතුනි. විශේෂයෙන් නිවේදකයන් වැනි අය හරි ලස්සනට භාෂාව හසුරුවනවා. ගායක ගායිකාවන් නළුවන් සමහර අය භාෂාව හොඳට හසුරුවනවා. බොහෝ දෙනෙක් කඩහණින් ජනාදරයටපත් වෙනවා. හැබැයි පින්නතුනි අය ඒ කඩහණ නරක විදිහට පාවිච්චි කරොතින් ඒක මේ අය දුගටිකාමි වෙන හේතුවක් වෙනවා. සසර පිනකින් ලබාගත් ආ මේ භාෂණ හැකියාව අපි උපරිම ලෙස ඉහළම ශික්ෂණයෙන් භාවිත කරන නම් ඒක සම්මා වාචාවක් වෙන්නට ඕන. ඒ සම්මා වාචාව සැබෑ ලෙසම අර්ථවත් වෙන්නට නම් ඔහුගේ සංකල්පනා මෛත්‍රිය සහගත යන කල්පනා වෙන්නට ඕන. හදවතේ මෛත්‍රිය තියාගෙන කතා කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම් සංකල්ප කියන මෙන්න මේ සංකල්පනා ඇතුවයි අපි කතා කරන්නට ඕන. ඒක පිනතුන් නිකන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කොහොමද ලබා ගන්න? ඒක සම්මා දිට්ඨියත් එක්ක. අපේ දැක්ම සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු වෙන මාර්ගයක නම් අපි ඉන්නේ. අපට අවශ්‍ය වන්නේ මේ දුකෙන් නිදහස් වෙන නම්, ප්‍රඥාව ලබා ගන්න නම්, ඇසට දකින රූපය නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැක ගන්න නම් අපට ඕන. අනේ දෙන්නේ පින්නත් අපේ අවසාන ඉලක්කය ෆයිනල් ගෝල් එක බවට පත් වෙන්නේ මෙන්න මේ දර්ශනෙට හැකියකමින් පත් වෙනට. අනේ පත් වෙන යන ගමනේදී වචනේ අපට හුඟක් වටිනවා. ඒ භාෂා භාවිතයේ ඉහළම මට්ටමෙන් පාත්‍රා ගන්නට උත්සාහ කරනවා. පින්නතුනි, එහෙම භාෂාව හොඳට ඇසිරුවොත් තමයි විශේෂයෙන් දේශකයන් වහන්සේල විදියට හොඳ භාෂාවක් කාලයක් ඇදී නිර්මාණය වෙන්නේ. ඒක ඊටාම පැහැදිලි. දේශකයන් වහන්සේල දේස හොඳට බලන විට හොඳට ඉහළටම ධර්මයේ දේශනා කරන ලෝකයාගේ බොහෝ ජනාදරයට පත් වෙච්ච දේශකයන් වහන්සේල දෙස බලනට ඕන් සැබවින්ම මේ සම්මා වාචාව ප්‍රගුණ කරන්නයි. ඕන් සාමාන්‍ය ජීවිත ගත කරද්දිවත් මිනිසුන්ට හානිදායක දෙයක් කරන්නේ නැහැ. අනිත් අයගේ අඩුපාඩුවකදී අනිත් අයගේ වැරදීමකදී උපහාසයෙන් අපහාසයෙන් කටයුතු කරන්නේ නැහැ. අම්මා කෙනෙක් ධර්මන් දෙස බලනවා ගිය ආකල්පෙන් ඕන් කටයුතු කරනවා. බලන්න අපේ අම්මලා කොච්චර හොඳට භාෂාව භාවිත කරේ අපි ඉන්න ස්ථානයේ. අපිට ලැබෙච්ච හොඳ ගුරුවරු, හොඳ කල්යාණ මිත්‍රයන්, විශේෂයෙන්ම අපේ අම්මා තාත්තා අපි කොයිතරම් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනද ඒ හැම වචනයක්ම නිකුත් කළේ. අනේ එවිනෙම ශික්ෂණයක් මේ භාෂාව තුළ අපට තියෙනට ඕන පිණිතුනි. එතකොට මේ ගාථාවෙන් සඳහන් කරන්නේ අවිද්‍යාවේ බිඳවැටීමත්, විද්‍යාවේ නගා සිටුවීමත්, සංගරත්නයේහි ගමන් විලාසයත්, බුදුරජාණන් වහන්සේගේ භාෂා භාවිතයත්. මෙන්න මේ නිවැරදි භාෂා භාවිතයෙන් භාගතුන් වහන්සේ දේශනා කර ධර්මයේ මාධ්‍ය භාෂාවන් පාලි භාෂාවෙහි ලෝකෙහි අසභ්‍ය වචන නැති එකම භාෂාව වශයෙන් සලකන්නේ පාලි භාෂාව. ඒක සුවිශේෂී භාෂාවක් පිළිබඳව. ඒක අසභ්‍ය වචනයක් කරන්නේ නැහැ කියලා කියනවා. ඒක තැනක සඳහන් වෙන සූත්‍රයක මේ තැනැත්තා ඉපදෙන අයගේ ජීවේ විනාශ කරන කෙනෙක් කියන වචනයක් තියෙනවා. අන්න ඒ වචනේ තමයි ප්‍රබලම ධර්ම වචනසේ සලකන්නේ පාලි භාෂාවේ තියෙනවා. පින්නතුනි මෙතරම් වටිනා භාෂා භාවිතයක් බුදුදහම් තුළින් දිස්සෙන්නේ මේ වටිනා දර්ශනයක් ලෝකෙට රැගෙන යාමටයි මේ භාෂාව භාවිත කළේ. ඉතින් එවැනි උතුම් භාෂාවකින් ලැබිච්ච මේ උතුම් සද්ධර්මයේ ඔස්සේ අපේ විද්‍යාව ඉස්මතු වෙන විදියට, අවිද්‍යාව දුරු වෙන ආකාරයට, සංගරත්නේ ඇසුර ලැබෙන විදියටත් බුදුරජාණන් වහන්සේගේ භාෂාවෙන් උපරිම අපට ජීවිතාලෝකය ලැබෙන විදියටත් අපි කටයුතු කරමු. එසේ කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රශ්න තියෙනවා නම් මේ පිළිතුර අහන්න පුළුවන්. මේකයි මනෝවිඤ්ඤාණ කියන වචනෙන් ස්ථාන කිහිපයකදී කරුණු සඳහන් වෙනවා. එකක් තමයි චක්කු විඤ්ඤාණය යමක් දැනගන්නවා වර්ණ රූපය. ඒක නිරුද්ධ වෙලා විපාක මනෝධාතු කියන අවස්ථාවක් තියෙනවා. ඒකත් පාදක කරගෙන විපාක මනෝවිඤ්ඤාණ කියන කතාවක් යනවා. ඒකත් යන්නේ විපාක මට්ටමේ ස්ථානයේ. ඒ විපාක මනෝවිඤ්ඤාණ අවස්ථාවේදීත් අපිට සම්පූර්ණ තේරුම් ගන්න බෑ. ඒකත් නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබයා සංඥා වේදනා දෙක වර්තමාන මනෝ ධාතුවෙන් නැත්නම් විඥාණයෙන් තේරුම් ගැනීම වශයෙන් තමයි නැවත අලුත් මනෝ විඥාණයකින් තමයි තේරුම් ගන්න අපි. එතකොට ඇසෙන් රූපයක් දැක්කත් මුලදී විපාක මට්ටමේම මනෝ විඥාන ධාතුවක් නිර්මාණය වෙනවා. සෝත විඥාණය පහළ වෙලත් විපාක මට්ටමේම නැවත මනෝ විඥාන ධාතුවක් තියෙනවා. ඒ ආයතන හයටම විපාක මට්ටමේ මනෝ විඤ්ඤාණ ධාතුවක් තියෙනවා. එතකොට ඒකිනුත් නෙමෙයි අපි මේ තේරුම් ගන්නේ. අපි නිතරම තේරුම් ගන්නේ ඒක නිරුද්ධ වෙච්ච තැනක වර්තමානයේහි නව කර්ම විදියට හටගන්න මනෝ විඤ්ඤාණ ධාතුවෙන් තමයි අපි තේරුම් ගන්නේ. ତେର උපතේ පටන් අපි මේ ආත්ම භාවයේ ප්‍රතිමේම ලැබීච්ච භවංග සිත නිතරම නිදගෙන තියෙනවා. ඒ භවංග සිත නිරුද්ධ වෙලා අපි අස්කන්නාසාදී විවෘත කරනකොට චක්කු විඥාන සෝත විඥාන ඉඳ පහළ වෙනවා. පහළ වෙලා ඒ චිත්ත වීතිය ගමන් කරනවා. අංග 18කින් යුක්ත චිත්ත වීතියක් පහළ වෙනවා. එතකොට ඒ චිත්ත වීතියේදී භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, සම්පටිච්ඡේන, සම්තිරණ ආදී අවස්ථා කීපයක් පසුබල යනවා. එහෙම ගිහින් ඒකේ නව කර්ම සිත කරන අවස්ථාව තමයි ජවන කියලා කියන්නේ. අන්නේ ජවන අවස්ථාවේදී තමයි අපි කුසලයක් කරත් අකුසලයක් කරත් කරන. අන්නේ අවස්ථාව වෙනිට පංචේන්ද්‍රිය නැත්තම් පංචස්කන්ධේ නිරෝධ වෙලා තියෙනවා. එතකොට විපාක මට්ටමේහි අවස්ථාවේදී ස්කන්ධ පංචකය ක්‍රියාත්මක වෙනවා. ඇසර රූපය ගැන අවස්ථාවේදී පංචස්කන්ධයක් නිර්මාණය වෙනවා. පංචකෝකාර භවික සත්‍යයන් ඉදියට ලෝකේ සත්‍යයන් වර්ග තුනකට බෙදෙනවා. ඒකෝකාර භවික සත්‍යයන් ඉන්නවා, ඒ වගේම චතුෝකාර භවික සත්‍යයන් ඉන්නවා, පංචකෝකාරික භවික සත්‍යයන් ඉන්නවා. ඒකෝකාරික කියන්නේ එක ස්කන්ධයක් විතරක් තියෙන අසඤ්ඤ සත්‍ය කියන ආත්ම භාවය. රූපස්කන්ධය විතරයි. ඊට පස්සේ චතුෝකාර භව කියලා තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන ආකාසානංච ආයතනය, විඥානංච ආයතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කියන මේ ස්ථානයේහි අරූප ලෝකවලින් නැති ස්කන්ධ හතර ඇති. දිව්‍ය ලෝකේ ඉන්න අය සාමාන්‍ය රූපාචර බ්‍රහ්ම ලෝකේ නැසං සත්‍ය රණිසත්‍යං සා අපාගත බොහෝ සත්‍යං ඉන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයක් සහිතව. ස්කන්ධ පංචකයක් සහිතව ඉන්න පංචවෝකාර භවික සත්‍යං විදියට අපේ අරමුණක් ගන්න අවස්ථාවේදී විපාක මට්ටමේදී ස්කන්ධ පංචකයක් තියෙනවා. හැබැයි ඒ ස්කන්ධ පංචකේ නිරුද්දුණු තැනකයි අපි තේරුම් ගන්නෙ. තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ එක්කෝ දුක්ඛ සමුදය සත්‍ය වෙන්න ඕන, එක්කෝ දුක්ඛ නිරෝධ සත්‍ය වෙන්න ඕන, නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය වෙන්න ඕන. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර මුලින්ම කණ්ඩයක් වෙන අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාව. ඒකයි දේශනා කළේ කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්ත අවසේසං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒ හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ. අර මුල් අවස්ථාවේ තියෙන ස්කන්ධ පංචකේ විපාක මට්ටමේ අවස්ථාව. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක ප්‍රകൃතියම පිරිසුදු අවස්ථාවක්. ඒ අවස්ථාවේ ස්කන්ධ පංචකෙම ක්‍රියාත්මක වෙනවා. අපි ඒක තේරුම් ගන්නේ. තේරුම් ගන්න අවස්ථා තුනක් විදිහට දක්වන්න පුළුවන්. එකක් තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියලා යන ස්කන්ධ පංචකය ක්‍රියාත්මක වෙලේකම තමන්ගේ හැටියට සමුදයන්ති ඉඳලා ගන්න අවස්ථාව, අර පරිසම්පල් සර්කල් එක යන අවස්ථාව. ඒක දුක සමුදය අවස්ථාව. දුක සමුදය සත්‍ය. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන මෙන්න මේ චක්‍රයේ ගමන් කරන අවස්ථාව දුක සමුදයාට සත්‍ය. ඒ වගේමයි මෙන්න මේ නිරුත් වෙච්ච ස්කන්ධ පංචකයේහි සමුදය බැලීම අනිත්‍ය දුක් අනාත්ම විදිහට බලන අවස්ථාව මොකද්ද? මොන සත්‍යද? ඒක එක්කෝ දුක්ඛ නිරෝධගාමිනී පරිපදාර සත්‍යය, මාර්ගඵලලාභී උතුමෙක්කෝ විදර්ශනා වඩන අවස්ථාව. ඒ වගේම දුක්ඛ නිරෝධාර සත්‍ය කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි රහතන් වහන්සේ ලෝකයට විඳින අවස්ථාව. එතකොට දුක්ඛ සත්‍ය අවස්ථාව පංචස්කන්ධයක්, දුක්ඛ සමුදය අවස්ථාවක්, දුක්ඛ නිරෝධ අවස්ථාවක්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද අවස්ථාවක්, ස්කන්ධ හතරකින් ක්‍රියාත්මක වෙන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන. අන්න එවැනි අවස්ථාවේ තියෙන මනෝ විඥානය රූපස්කන්ධයත් එක මිශ්‍ර වෙච්ච එකක් නෙවෙයි. හැබැයි අවිද්‍යාසහගත පුද්ගලයාට ඔහු රූපයේ සමුදයන් තියෙන නිසා ඔහුට රූපස්කන්ධයක් දක්වලා තියෙනවා. තිබ්බට සැබවින්ම ධම්මසංගණී වැනි ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව සඳහන් කරනවා අපි කුසලයක් කරත් අකුසලයක් කරත් ඒ අවස්ථාව සලකන්නේ ස්කන්ධ හතරක අවස්ථාවක් විදියට. නිර්වාණය නැත්තම් අපරියාපන්න භූමිය, අසංකතෝ නිවන මෙන්න මේ ස්කන්ධ පංචකයෙන් විනිර්මුක්ත අවස්ථාවක් විදිහට සලකන. ස්කන්ධ පංචකය තුල ගොනු කරන්නේ නැහැ ඒක. ස්කන්ධ විදිහට පනවන්නේ නැහැ ඒක. හැබැයි ස්කන්ධ හතරක ක්‍රියාකාරීත්වය තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. හැබැයි ස්කන්ධ නාම මේක දක්වන්නේ නැහැ. ඒක ධම්ම ධාතු කියන මට්ටමෙන් දක්වන්නේ. එතකොට මනෝවිඤ්ඤාණික අවස්ථාව වචනය සමාන වුණාට ඒක අවස්ථා කීපයක තියෙනවා. එක තැනක විපාක මට්ටමේ අවස්ථාවෙත් තියෙනවා. එක තැනක නව කර්ම අවස්ථාවෙත් තියෙනවා. නව කර්මවලත් අකුසල කරන පැත්තක් තියෙනවා, නැත්නම් අවිද්‍යා පාදක යන වෙලාවලුත් තියෙනවා, විද්‍යා පාදක යන වෙලාවලුත් තියෙනවා, නිර්වාණය ස්පර්ශ කරන අවස්ථාවකුත් තියෙනවා. එතකොට අපි අපි දක්ෂනම්. අපි ලැබපු ජීවිතයට, අපි ලැබපු අධ්‍යාපනයට, අපි ඉගෙනගත්තු තැනට, අපි උපන් මාතෘභූමියට, අපට ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේට අපි සැබෑ ගෞරවය කෘතඥතාවය දක්වනවා නම් අපි කළ යුත්තේ මොකද්ද? මෙන්න මේ අවිද්‍යාපච්ච සංඛාරා කියන රවුම යන පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන සර්කල් එකෙන් ටිකෙන් ටික අයින් වෙලා විද්‍යාපච්ච සංඛාරා කියන විදිහට ප්‍රයෝගාත්මක සංඛාර මට්ටමට යන විදිහට අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමෙන් වාසය කෙරේ. ඒ සඳහා හැම වෙලාවෙම සිහියෙන් නෝනින් වාසය කරන්න ඕන. උපරිම ලෙස සිහිය භාවිත කරන්නට ඕන. එකතකින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අනිත් අතින් ඒකට සුදුසු වටපිටාව නිතරම සකස් කරගෙන ඉන්නට ඕන. අන්නේ වටපිටාවේ පහසුකම් ටික සලසා ගන්න තමයි ඔබ අර මල් පූජ කළා, ගිරම්පස පූජ කළා, දැහැත්තේ පූජ කළා, ඒ අර යකිතන පහසුකම් ටිකට ඒ මුදල් තමයි උපයාගත්තේ ඔබ. අන්න ඒ ටික ඔබ අවංකව කරා නම් සත්භාවයෙන් ඔබට අන්න ඒකේ ඩිපොසිට් එක මෙතෙන්ට එනවා කියලා. ඔබට කල්යාණ මිත්‍ර ලැබෙනවා, නිරෝගී භාවය ලැබෙනවා, ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට හොඳ ස්ථාන ලැබෙනවා, විවේකී ලැබෙනවා, gedara dore sambandha kadu wenawa, ඔබේ මනස ලස්සන තියාගෙන මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට ඔබට මාර්ග නිවර කළ දෙනවා. එනිසා පින්වතුනි මේ ධර්මයේ සාකතෝ දහම, මේ ධර්ම සාන්දෘෂ්ටික ධහම, මේ ධහම අකාලික ධහම, මේ ධහමට ඔබ පැහැදුනොත් ඒ ධහම ඔබට කියා දෙපු දේශකයටවත් ඔබ වෙනස් කරන්න බැරි වෙනවා. අනේක ලක්ෂණෙ පිළිබඳව මේ ධර්මයට පැහැදිලා, ඒ ධර්මයේ පිළිපැදලා ධර්මයේ රිසල්ට් එක අපි ගන්නකොට එතන මාස්තර බුදුරජාණන් වහන්සේ සමහර ශ්‍රාවකයන්ට මේ ධර්මයේ දේශනා කළ සමහර සෝවන් වෙනවා. මේක දැකපු මාරයා බුදුරජාණන් වහන්සේගේම රූපයක් මවාගෙන ඇවිල්ලා කියනවා, නෑ මට මුලින් වැරදුණා, අනිත්‍ය නෑ අනිත්‍යයි, දුක්ඛ නෑ සැපයි, අනාත්ම නෑ ආත්මයි කියලා. හරි හරි වැටෙනවද? නෑ යා රැවටෙන්නේ නෑ, යා බනින ඔබ මාරය කියලා. බැනලා යවන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ රූපයක් නිර්මාණය කරගෙනවත් බුදුරජාණන් වහන්සේට ඔබ වෙනස් කරන්න ඊට පස්සේ. ඒ තරම්ම ධහම තුළ ස්ථාර වෙනවා. මේක තමයි ධම්මදීපා වික්ඛවේ විහෙරත ධම්මසරණ අනඤ්ඤ සරණ කියලා කියන්නේ. ධර්මයේ පිළිසරණ කියන්නේ මේකයි. එතකොට මෙන්න මෙතෙන්දී අපි ඊටාම තීක්ෂණ බුද්ධියක් තියෙනට ඕන. යම් කෙනෙක් සඳහන් කරන්නේ උත්පාද නිරෝධයේද අනුත්පාද නිරෝධයේද කියන කාරණේ බලන්න. මෙන්න මෙතෙන්දී ඊටාම සියුම් බුද්ධියක් අපිට තියෙනට ඕන. ඇසට දකින රූපයේ ශබ්ද ආදිය වෙනස් වෙනවා, කැඩෙනව බිඳෙනව කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක පින්නතුනි සම්මුති සත්‍ය තුළින් ඉඳලා කියන දෙයක්. ඒක උත්පාද නිරෝධයක්. නිරුද්ධ වෙච්ච දේ අවිද්‍යාවෙන් අරගෙන අරගත්තු දේ කැඩෙනව බිඳෙනව කියලා බලන එක. හරියට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියේ රූපය බලාගෙන අනේ මේ රූපේ නැති වෙනවා, කැඩෙනවා, කැඩෙනවා කිය කිය හිත හිත ඉන්නවා වගේ. නමුත් ප්‍රඥාවෙන් බලනවා කියන්නේ මොකද්ද? මේ රූපය නිර්මාණය වුණේ මගේ රූපය, ආලෝකය, මේ දර්පණය, මේ සියලුම සාධක මේ මොහොතේ ඇති වෙච්ච නිසා, මගේ පැත්තේ රූපය නිසායි මේක නිර්මාණය වුණේ කියලා තමන්ගේ පැත්තෙන් බලන එක. මේක තමයි අනුත්පාද නිරෝධය කියලා කියන්නේ. එතකොට ඉස්සරහා බලන රූපය කැඩෙනව බිඳෙනව සහ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බලන එක, ඒක සතිපට්ඨානය. ඒක සමුති සත්‍ය තුල තියෙන එක. ඒක අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙච්ච එක. ඒක තුල සිට පිහිටුවාගෙන අපි බලන්නේ මොකද්ද? මේ සතර මහා භූත රූප නැත්නම් ආස්වාස ප්‍රස්වාස නැත්නම් ධාතු මනසිකාරය, පටිකූල මනසිකාරය, නවසීවතික ආදී සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන එක. මේක හේතු නිසා හටගෙන ආහාර සමුදය, ආරෝප සමුදයෝ, ආහාර නිරෝධ, ආරෝප නිරෝධෝ කියලා බලන එක. වේදනාවක් එන විට ස්පර්ශ සමුදයෙන් වේදනාව ඇති වුණා, ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වුණා කියලා දකින එක. විඥානයක් පහළ වෙනවා නම් නාම රූප සමුදය, විඥාන සමුදයෝ, නාම රූප නිරෝධා, විඥාන නිරෝධෝ කියලා බලන එක. සංඥා චේතනා දෙකක් පහළ වුණා නම් ස්පර්ශ සමුදයෙන් සංඥා වේදනා හට ගන්නවා, ස්පර්ශයෙන් නිරෝධයෙන් සංඥා වේදනා නිරෝධ වෙනවා කියන. ඉති ඉමස්මින් සතිදම් හෝති, ඉමස්ස නිරෝධාය දං නිරුජ්ජති, ඉමස්ස උපාදාය දං උපජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මෙන්න මේ පරිසම්පාද න්‍යාය තුලින් බලන එක. පින්නතුනි, මේක බැලීම තමයි ජීවිතයේ ඉතාම ආස්වාද ජනක අවස්ථාවකට පත් වෙන්නේ. මේකට ගුරු නොවතින් මේකට පහසු වෙන තමයි සමත භාවනාවක් වඩන්නේ. සමතයට පහසුවක් වෙන සඳහායි ඉන්ද්‍රිය සංවරය වඩන්නේ. මේ දර්ශනයට අපි ආවොතින් එදාට සිල් රැකීම, සමත වැඩීම, විදර්ශනා කිරීම අපේ ජීවිතේ විනෝදාංශ බවට පත් වෙනවා. අපේ ජීවිතේ ඉහළම සතුට දෙන ස්ථාන බවට පත් වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. අනිත් දේවල් වලින් සතුට ලැබෙන්නේ තමයි ලෝකෙමක් ඉන්නේ. අර නිවාඩුවක් ලැබුණාම අර වාහනේ පිටපස්සේ බෝට්ටුවකුත් එලගෙන යන්නේ හැතැම්ම ගානක් ඈත. හැතැම්ම 2300ක් ඈත බෝට්ටුවකුත් එලන් ගිහින් මාර්ගයක් බලනවා. ඒ සතුට ලබන කරන දේවල්. අපි ගෙදර අපි ඉන්න කාමරෙම ඉඳගෙන සීල සමාධි ප්‍රඥා වඩන පින්නතුනි. හොඳට ඒසිය කන්දාගෙන. අර අය ආවේ ගිහිල්ලා පාරු පැදලා මාළු බාල එනවා ඇවිල්ලා ආයි දවස් ගානක් වේග ගන්නවා පවු ටිකක් කලින්. පින්නතුනි, මෙතරම් නිවෙන සැනසෙන මාවත ආරස්තංගික මාර්ගයක් අපට මේ ලැබිලා තියෙන්නේ. මග්ගහ නට්ටංගිකෝ සෙය්‍යෝ මාර්ගයන්ගෙන් අරසිංහ මාර්ගය තමයි උතුම් මාර්ගය. ඒක සඳහන් කරන්නේ උජුකෝ නම් සෝමග්ගෝ අබේහනම් සාදිසා. මේක ඍජු මාවත. මේ ඍජු මාවත නිර්භය වූ මාවත. අපට බයක් නැහැ මේ මාර්ගය යනකොට. ඒ වගේම අපි අසුරු කරන අනිත්‍යයටත් අපෙන් කිසිම බයක් සැකක් නැහැ. අපට දුගති බය කියලාවත්, අපාගත බය කියලාවත්, ඒ වගේම දණ්ඩ බිය කියලාවත්, අත්තවාද බිය කියලාවත් කිසියම් බියක් අපට හටගන්නේ. අපි ඕනම වෙලාවක මෙතන ජීවිතේ නැති වුණත් ඊළඟ සුගතියේ වැඩ දෙක පටන් ගන්න සියලු පහසුකම් ටික සලසගෙන ඉන්න. එදාට අපි මහලු වෙච්ච ශරීරයක් හරිනකොට හනන වෙලපෙන්නේ. ඇයි වීසෙක X5 වෙනකොට අලුත් වීසෙකක් තමන් අරගෙන තියෙන්නේ. මීටත් වඩා අලුත් ශරීරයකින් හොඳ තැනක සියලුම දේවල් අපි සකස් කරගෙන තියෙන්නේ. මෙන්න මේ ස්ථාවර පිළිසරණ ලබාගත්තු නැතිය තමයි ලෙඩ වුණාම මහලු වෙනකොට මරණාසන වෙනකොට බොහෝ දුකටපත් වෙනවා. ඒ නිසා පින්නතුනේ අපට එහෙම දුක් වෙන තියෙන දහමක් නෙමෙයි මේක. ඒ සියලු දුක්ඛම් කටළු බුදුහාඳුරෝ අපි වෙනුවෙන් විඳලා අපිට මේ දර්ශනය කණවරණය කළ දෙල තියෙනවා. අන්නේ දහම තුල අපේ ජීවිතය විකසිත කරගන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පින් හැමල බලයෙන් අප නමින් මියගිය ඥාතී හොද මේ පින දැක සෝපත් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදුකාරයක් දීලා මේ සියලු පින් ඔබ අප හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. අදත් අපිට හැමදෙනාටම තවත් වටිනා උතුම් සත්‍ය ධර්ම දේශනාවක් අසන්නට